මේ ක්‍රියාවලිය සංකීර්ණ කිරීම ඇතුළේම ඊළඟ මොහොතේ වෙන එක තමයි බෞතරයක් දෙමාපියන්ට තීරණය කරන්න වෙනවා. තමන්ගේ දරුවට වවුචර් එකක් ගන්න යන එක කරන්න වෙන්නේ නැහැ. මොකද කාලය වේලාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඔය කතන්දර ඔක්කොම එක වවුචර් එක සම්බන්ධ තියෙන අදහස අතහැරලා දාලා කෙලින්ම දරුවට කඩින් මේ මුදල් දීලා නිරන්තරයෙන් ආරම්භ වෙන තත්ත්වෙ එනවා. ඊට පස්සේ වෙන්නේ නිරන්තරයෙන් ක්‍රමයේ තිබුණේක ටිකෙන් ටික අහෝසි වෙනවා. දැන් රජය කරන්නේ ඒක. මේ අධ්‍යාපන ඇමතිවරයාට අධ්‍යාපන අමාත්‍යංශයට බොහොම පැහැදිලිව කියනවා. වහාම මේ ක්‍රමයේ අකුලන්න මේ ක්‍රමයේ අකුලලා වහාම නැවතත් ආතර නොමිලේ කිසිදු ભેදයක් සලකන්නේ නැතුව ලබා දීපු නිරන්තරයෙන් වෙදී ලබා දී මේ ක්‍රියාපද නැවත ක්‍රියාත්මක කරන්න ඒක ඇතුලේදී අතරමැදියන්ගෙන් වෙන මේ ගසා කෑමක් තියෙනවා නම් බාල රෙද්දක් හම්බෙන්නේ වහාම රජේ මැදිහත් වෙන්නේ. ඒක තමයි තියෙන විසඳුම. එහෙම නැතුව මේ බොරුවට වවුචර් ක්‍රම ගෙනල්ලා මේ ප්‍රතිපාදන වෙන්කරන එකෙන් රජය ඈත් වෙලා මේ වකිම රජය ඈත් වෙන්න දරන උත්සාහයට අපි අපේ දැඩි විරෝධය පානවසා ඒ වෙනුවෙන් මේක අකුල ගන්නතුරු අපි ක්‍රියාමාර්ග ගන්න සූදානම්.